සම්පූර්ණව තෘප්තිමත් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුණත් මේ සාකච්ඡාව විශේෂයෙන් මෑතකදී අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ස්ථාපනය කරනු ලැබූ අපරාධ මුල්ල කොට්ටාෂයට සිදුවන දේශපාලන බලපෑම් අත්විඳීමට සහ ඒ අදාළ ගැසට් පත්‍රය ආරම්භ කිරීමට තීරණ කරනු ලැබුවා.